අපි දුන්න සහන දිහා බැලුවම කොටස් තුනකට මම බෙදනවා. එකක් තමයි ජීවත් වෙන්න අමාරු නිසා බඩු මිල ගැන සහනයක් දීම. දෙවෙනි එක තමයි ණය වුණේ ජනතාවට සහනයක් දුන්න. තුන්වෙනි එක තමයි විශේෂයෙන්ම ආදායම් වැඩි කරපු එක. අපි රජයේ සේවකයන්ගේ පඩි අන්තර් දීමන අතර රුපියල් 5000ක්, විශ්‍රාමිකල 3500ක් ලැබෙනවා. ඒ වගේම මේ මුදල් දුන්නා. දැන් මේක රජයේ සේවකයන්ට සීමා වෙන එකක් නෙමෙයි. අම කම්කරුතුමාට කියනවා පුද්ගලික අංශයට කතා කරලා පුද්ගලික අංශයට මේවා ලබා දෙන්න, වැවිලි ශේෂම ලබා දෙන්න ඒ පීවර ගන්න කියනවා. ඔක්කොම එක සැරේ සිදු නොවුණාට ඒවත් කරන්න ඕම නැයි ඒ වැඩ කටයුතු කරගෙන යනවා.